කිසිම නීතිමය පදනමක් නැතුව තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමාව අත්අඩංගුවටගෙන සිරගත කරන්න උත්සාහ කරේ. අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව මව්බිමේ නිදහස පතා කරන අරගලය නතර කරන්න තමයි මේ නායකයන්ට හිරියර කරන්න සිරගත කරන්න උත්සාහ කරන්නේ. ඉන්දියානු නිදහස් අරගලයේ නායකින් දසදාස් ගන්නින් සිරගත කරලක් ඉන්දියානු නිදහස් අරගලය නතර කරගන්න බැරි වුණා. දකුණු අප්‍රිකානු කළු ජාතීන්ගේ නිදහස් අරගලයේ නායකයවුණු නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා වසර 27ක් සිරගත කරලා තිබිලත් කළු ජාතිකයාගේ නිදහස් අරගලය නතර කරන්න බැරි වුණා. ඒ නිසා සිරගෙවල් පෙන්වා නිදහස් අරගල නතර කළ නොහැකි කියන පාඩම ලෝක ඉතිහාසයෙන් ඉගෙන ගන්නයි කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.